Hebrews 11 and 12. I was not going to share it, but I thought I must share it. Hebrews 11, 6, 11 and 12. Quickly, Hebrews 6, 11 and 12. Hebrew pote haivana parichede ekolha saha dolaha pada. And he's saying, and we desire, that is us pastors in this church, we desire that every one of you do show some diligence, to show the same diligence to the full assurance and hope unto the end. නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තු වෙ නිසකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්නනවාට අපි ආශා ඇත්තෙමු. This is the desire of the leaders of the church. This is my desire for you. සභා විනායකයන්ගේ ආශාව මගේ ආශාව ඔබ වෙනුවෙන් මෙයයි. That ye be not slothful but followers of them who through faith and patience inherit the promises. එවනාහි නුඹලා අලස නොවි ඇදහිල්ලද ඉවසිලිවන්ත කමද කරන කොටගෙන පොරොන්දු උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. Can I have that verse 12 in the amplified version please? It says that you must not be slothful. ඔබ අලස නොවි. Say I'm not going to be slothful. ඔබ කියන මම අලස වෙන්න යන්නේ නැහැ. You know there you cannot be slothful in the work of the ministry. Devan wahansege sevaya tulo obata alasa wenna baha. Look at it in the amplified. In order that you may not grow disinterested and become spiritual sluggards. Oba obage aashawa oba unandu novi aathmikawa kammeli kamen inne nathuwa naththam kammeliyo kammeliyo sluggards angolla okay but imitators behaving as do those who through faith by learning of the leaning of the entire personality of God in Christ in absolute trust oba adahillen me aakaren kriya karana aya wage mostareyak lesa ragena oba ඔවුන්ගේ පෞද්ගලිකත්වය මත රැඳෙමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල විශ්වාසයෙන් නිසකකමින් සිටින්න. There are the leaders of this church are not sluggards. මේ සභාවේ නායකයන් ඒ කම්මැලි අය නෙවෙයි. So you must follow the leaders. Amen. ඔබ නායකයන් අනුගමනය කරන්න අවශ්‍යයි. We are not lazy people. Hello, there are no lazy leaders in New Covenant Life Center. නවගිසුම් ජීවන මධ්‍යස්ථානයේ සභාවේ කම්මැලි නායකයන් නැහැ. Hallelujah. Do you agree with that? I hope you. ඔබ එකඟ වෙනවාද? Praise God. So even this morning as I was preparing for the message, මේ පණිවිඩය උදෙසා මම සූදානම් වෙනකොට I was thinking how what a privilege for me to share the word of God because I am becoming the voice of God for you today and the message of God for you today kobamana vara prasadayakda kiyala mama hituwa ada dawase deviyan wahansege wachane oba wetata genenna manda mama deviyan wahansege katahana bawata patwena nisa obata mema paniwidiya genimen you didn't catch the second part I am the voice of God and the message of God mama deviyan wahansege katahanai mama deviyan wahansege පණිවිඩය ඔබට ගෙනෙනවා My life is the message of God for you මගේ ජීවිතය දෙවියන් වහන්සේගේ පණිවිඩයයි ඔබට My voice is the words of God for you මගේ කටහඬ දෙවියන් වහන්සේගේ වචනයයි ඔබට So I don't take it lightly this morning එම නිසා මම උදැසන සුළු කොට සලකන්නේ නැහැ So this morning what you're going to hear is has the ability to change your life මේ උදෑසන ඔබ අසන්න යන දේ කරන කොටගෙන එයට හැකියාව තිබෙනවා ඔබගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. Tell the next person your neighbor I'm going to change today. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න අද මම වෙනස් වෙනවා. I will change today. අද දවසේ මම වෙනස් වෙනවා. Hallelujah. I will not go back home without a change in my life. මගේ ජීවිතේ වෙනස් වීමකින් තොරව මම ගෙදර යන්නේ නැහැ අද දවසේ. Hallelujah. Praise God. If that is your conviction that is your desire it's going to happen ඒක ඔබගේ ආශාව නම් ඒ දේ සිදු වෙනවාමයි In the last week we heard a wonderful message from Pastor Liz Pastor Liz ගේ නිතාමත් මානර්ග පණිවිඩයක් ඇහුවා ගිය සතියේ I don't know whether you really received that word because there's so much content so much truth so much anointed. It was loaded. ඒ පණිවිඩයේ බොහෝ දේවල් වැදගත් කාරණා අන්තර්ගතව තිබුණා. And the message had so many, and I believe you have gone home and listened to that message again. මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනා ගෙදර ගිහිල්ලා ඒ පණිවිඩය නැවත ඇහුවා කියලා. Because it's not enough just to listen to a message on Sunday and go back and come next Sunday to listen to another message. ඉරිදා දවසේ යම් පණිවිඩයකට ඇහුම්කම් දීලා ඔබ ගෙදර ගිහිල්ලා නැවත ඊළඟ ඉරිදා ඇවිල්ලා තවත් පණිවිඩයක් ඇසීම සෑහෙන්නේ නැහැ. It's important that you meditate on what you heard and put that word into action in your life. ඊට වැදගත් කාරණාවක් තමයි ඔබට ඇසුණු දේ වචනේ ඔබ මෙනෙහි කළා ඔබගේ ජීවිතයේ ඒ දේ ක්‍රියාවට දැමීම. Last week you heard Pastor Liz sharing that Christ in us. Christ is now living in us. Have you thought about that? Christus wahanse api tula jeevit wenna bawata Pastor Liz apata igannuwa. You know, Christ in me is love in me. You know, I am love because Christ is in me. Christus wahanse maatula nisa maatula premaya thibena un wahanse maatulai. Hallelujah. I am no longer the person that I was before. I am a new creation. And now it is Christ that liveth in me. මම තවදුරටත් මම ජීවත් වුණ පරණ මිනිසයා නෙවෙයි ඒ ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙන නිසා. So if you get all of this truth and your mentality is Christ in you, your attitudes will change. ඔබ මේ සත්‍යතාවය අල්ලගත්ත නම් ඔබගේ මානසිකත්වය ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි කියන එක නම් ඔබගේ ආකල්පය වෙනස් වෙනවමයි. You will be a Christ in you person. Hallelujah. ඔබ ඉසකවම ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටින පුද්ගලයෙක් වෙන්නට යනවා. You know, make up your mind to be a Christ in you person. ඔබ ඔබගේ මනස සකස් කරගන්න අවශ්‍යයි ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි යන කෙනෙක් වෙන්නට. Not the same old man that used to live before. ඒ කලින් හිටපු පරණ මිනිසයා හැටියට තවදුරටත් ජීවත් වෙන්නට නොවේ. When you have that mindset, එම මානසිකත්වය අපට තිබෙනකොට, you will become a wonder to the world. අපි ලෝකයට පුදුමයක් වෙන්නට යනවා. Hallelujah. Hallelujah. So make up your mind, I am a Christ in you person. එමෙලිසා ඔබගේ මනස සකස් කරගන්න අවශ්‍යයි මම ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටින කෙනෙක්. All things have passed away. පරණ දේ පහව ගිහිල්ලා ඉවරයි. All habits, all attitudes, all moods, all moods they passed away. පරදි පරණ ආකල්ප වේවා පුරුදු වේවා පරණ මූඩ් ගහන ඒවා වේවා ඒ සියලු දේ පහව ගිහිල්ලා ඉවරයි. Hallelujah. Hallelujah. I'm a new creation. මම අලුත්ම වෙලා. I think differently now. මම සිතන්නේ වෙනස් ආකාරයට දැන්. I act differently now. මම ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයට. Because Christ is in me. මම ක්‍රිස්තුස් වහන්සේ මා තුල නිසා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Do you know that your life can be so changed that people will wonder what happened to you? ඔබ දන්නවද ඔබගේ ජීවිතය තරම් වෙනස් වෙන්න පුළුවන් මිනිස්සු කල්පනා කරાવી ඔබට කුමක්ද මේ වෙලා තිබෙන්නේ කියලා. Every hacky. Hallelujah. Hallelujah. You know, today I'm going to share a very important message. ඉතා වැදගත් පණිවිඩයක් ඔබට ගෙනෙන්න සූදානම් මම. I don't think I will finish it today. I will continue next week. And the theme of my topic is how a little that you have, with the little that you have, how you could do more. ඔබට ඇති කුඩා ප්‍රමාණයෙන් විශාල දෙයක් කරන්නේ කෙසේද යන තේමාව යටතේ තමයි මම කතා කරන්න යන්නේ. With little you can do more. කුඩා ප්‍රමාණයෙන් ඔබට විශාල දෙයක් කරන්නට පුළුවන්. Say, with little I can do more. ඔබ කියන්න කුඩා දෙයින් මට විශාල දෙයක් කරන්න පුළුවන්. You know, many people think, බොහෝ අය හිතනවා, if I had more I could do more. මට ගොඩක් තිබුණා නම් මට ගොඩක් කරන්න තිබුණා නේද කියලා. They say, I need to if I am to do more then I need to have more. මට තව ගොඩක් කරන්න නම් මට තව ගොඩක් තිබෙන්න අවශ්‍යයි කියලා උන් හිතනවා. So they are waiting that something will happen that they will receive more. උන් බලාගෙන සිටිනවා යම් දෙයක් වෙනකන් එතකොට උන්ට යම් වැඩි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. Even Christians කිතුනුවන් පවා they are waiting for God to do something so that they can do something for God. උන් බලාගෙන සිටිනවා දෙවියන් වහන්සේ උන් වෙනුවෙන් යම් දෙයක් කරනකන් උන්ට දෙවියන් වහන්සේ වෙතට යම් දෙයක් කරන්නට. So they say I don't have. Oun kiyenawa mata neha kiyala. No one cares for me. Kawurwat ma gana salakanne nehenne. Only I had I could do something. Ane mata tibuna nam mono hari karanna tibuna kiyala oun kiyenawa. If only I can get hold of some more money, I can do something. Ta mudal pramanayak laba ganna avassawa tibuna nam mata yam deyak karanna. I wish somebody will help me. Ane kawuru hari mata upakara karanam. But the good news to this morning. Subaranchiya tamai me udasana. You don't have to have a lot to do more for God. Obata godak tibenna awashya neha obata deviyan wahanse wenuen yam deyak karanna nam. With the very little that you have, obata tibena kuda pramanen, you could do great things and big things. Obata shreshtha dewal vishala dewal karannata puluwan. Are you hearing me? Obata ahenawada mawa? With the little that you have, you could do more. If you listen to this message, ඔබ මේ පණිවිඩයට හොඳින් නැහුම්කම් දුන්න නම් ඔබට තිබෙන කුඩා ප්‍රමාණයෙන් ඔබට විශාල දේවල් කරන්න හැකි වෙනවා. Because the Holy Spirit that lives in you, මන්ද ඔබ තුල ජීවත් වෙන ශුද්ධාත්මයන් වහන්සේ specializes විශේෂඥතාවය දරනවා in making the little you have ඔබට තිබෙන කුඩා ප්‍රමාණය into a big quantity. Hallelujah. විශාල ප්‍රමාණයක් කරන පිණිස. Hallelujah. He specializes in that. උන්වහන්සේ විශේෂඥතාවය දරනවා ඒ පිළිබඳව. With the little he can do something and make it big and large. ඒ කුඩා ප්‍රමාණය කරන කොටගෙන උන්වහන්සේට හැකියාව තිබෙනවා ඒ දේ විශාල කරන්නට. This is why Jesus came to this world. ඒක නිසා තමයි යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ. He came so that we would have that life of God. උන්වහන්සේ පැමිණීමේ දෙවියන් වහන්සේගේ ජීවනය අප තුල ඇතිවන පිණිසයි. A life that does not depend on what you have. ඔබට තිබෙන දේ මත නෙවෙයි අපේ ජීවිතය තීරණය වෙන්නේ. A life that doesn't depend on what your bank balance is. ඔබගේ බැංකු ගිණුමේ ඇති ප්‍රමාණය අනුව නෙවෙයි ඔබගේ ජීවිතය තීරණය වෙන්නේ රඳාපවතින. What family background you depend on? ඔබගේ පවුල් පසුබිම අනුව නෙවෙයි ඔබගේ ජීවිතය තීරණය වන්නේ. Not on the job that you're doing right now. ඒ වගේම ඔබ කරන රැකියාව අනුව නෙවෙයි. But on the supernatural ability that he has put inside your spirit. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයේ තබා ඇති ඒ සුභා උත්තරීතර හැකියාව අනුවයි. Hallelujah. Hallelujah. The day you became a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණ දේ දවසේ. The day you received Christ into your life. ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ජීවිතයට ලබා ගත්ත දවසේ. That ability was activated in your spirit. ඒ හැකියාව ඔබගේ ආත්මයේ ක්‍රියා කරන්නට පටන් ගත්තා. Hallelujah. Hallelujah. And after many years of being a Christian, still you are living a defeated life. අවුරුදු බොහෝ අවුරුදු ගානක් කිතුණුවෙක් වෙලත් ඔබ අසමත් ජීවිතයක් ගත කරනවා නම්, then something has to change in you. ඔබ තුල යම් දෙයක් වෙනස් වෙන්නටම අවශ්‍යයි. Hallelujah. Hallelujah. The Bible says my people are destroyed not because of the devil but the lack of knowledge. බයිබලයේ කියනවා මාගේ සෙනඟ විනාශ වන්නේ යක්ෂයා නිසා නෙවෙයි ඔවුන්ගේ දැනුම මදිකම නිසා. Hallelujah. Hallelujah. So don't be a Christian that is waiting for God to do something for you. ඔබ දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබගේ ජීවිතේ කරනකම් බලාගෙන සිටින කිතුණුවෙක් වෙන්නට එපා. Go ahead and make it happen. Hallelujah. ඔබ ඉදිරියට ගිහිල්ලා ඒ දේ සිදු වෙන්න වග බලා ගන්න. Hallelujah. Go ahead and make it happen. Tell the next person. ඔබ හැපැත්තේ ඉන්න කෙනාට කියන ඔබ ඉදිරියට ගිහිල්ලා ඔබට අවශ්‍ය කාරණේ වෙන්නට වග බලා ගන්නට අවශ්‍යයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Because all things are possible to them that believe. මන්ද සියල්ල කළ හැකි විශ්වාස කරන්නාට. Everything that you need to do big things is already inside of you. ඔබට විශාල දේ කරන්නට අවශ්‍ය සියලුම දේ ඔබ තුලයි දැනටමත්. It is not outside there. පිටස්තරේ නෙවෙයි තිබෙන්නේ. It is not outside there. පිටස්තරේ නෙවෙයි තිබෙන්නේ. It is inside you. ඒ තිබෙන්නේ ඔබ ඇතුළාන්තේ. Hallelujah. Hallelujah. Say it is in me. ඔබ කියන්නේ එය මා තුලයි. Say it is in me. එය මා තුලයි. Hallelujah. Hallelujah. Look at Jesus our Lord and Master. ඔබ යේසුස් වහන්සේ බලන්න අපගේ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ. You know, do you know that we are supposed to be like him? ඔබ දන්නවද අපි උන්වහන්සේ වගේ වෙන්න අවශ්‍යයි කියලා? The Bible says we are like him in this world. බයිබලයේ කියනවා අපි උන්වහන්සේ වගේ මේ ලෝකේ. Hallelujah. Hallelujah. So we have to see how Jesus was doing things. ඔබ අපි දකින්න අවශ්‍යයි කොහොමද යේසුස් වහන්සේ යම් දේවල් කරේ. There was one time Jesus was ministering to 5000 men. යේසුස් වහන්සේ 5000ක් පුරුෂයන්ට සේවය කරමින් සිටියා. Only men, so that means there would have been 5000 families there. පුරුෂයන්ම 5000ක් නම් පවුල්ම 5000ක් තිබෙන්නේ නැති එතන. And after 3 days the people were hungry. දවස් 3කට පස්සේ මිනිස්සුන්ට බඩගිනි ඇති වෙන්නේ නැති. Jesus called his disciples and said, "You give them something to eat." ගෝලයන්ට කතා කරලා කිව්වා යම් දෙයක් කන්න. 2 loaves and 5 sorry 5 2 fishes and 5 loaves. මසුන් දෙදෙනයි ඒ රොටි පහයි ඇති කුඩා දරුවෙක් සිටිනවා කෑම වේලක් අරගෙන මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න. But what can the how can that feed so many people? උන් කිව්වා කොහොමද මේ විශාල සෙනඟට ඒ කුඩා ප්‍රමාණයෙන් කන්න දෙන්නේ? But you know what happened? ඔබ දන්නව නේද කුමක්ද සිද්ධ වුනේ? With that little ඒ කුඩා ප්‍රමාණයෙන් he was able to feed the 5000 ඒ 5000කට අධික සෙනඟට කන්න දෙන්න හැකියාව ලැබුණා hallelujah I said the holy ghost that we that lives in us මම කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ජීවත් වෙන is a multiplier hallelujah උන්වහන්සේ ප්‍රගුණත්වයේ ගෙනෙන තැනන් වහන්සේ you are not limited to what you have what you see with your physical eyes ඔබගේ පියවි ඇස්වලින් දකින දේට ඔබ සීමා වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. Many Christians are saying, "Oh, I wish I did. Oh, I wish I had this. Oh, I'm doing this. Hope something will happen. Hope something will happen." ඔහො කිතුනුවන් හිතනවා අනේ මට මේක තිබුණනම් අරක තිබුණනම් අනිත් එක තිබුණනම් බලාපොරොත්තු වෙනවා අනේ යම් දෙයක් මට වෙයි කියලා. Jesus made it happen. Hallelujah. යේසුස් වහන්සේ යම් දෙයක් වෙන්න බවට වග බලා ගත්තා. And we had to make it happen. අපි ඒ යම් දෙය වෙනවට වග බලා ගන්නට අවශ්‍යයි. Another story. තවත් කතන්දරයක්. There was a wedding. විවාහ මංගල්‍යයක් තිබුණා. And in this wedding මේ Jesus and the disciples were there. යේසුස් වහන්සේත් ගෝලයානුත් හිටියා. Make sure your wedding Jesus is there. ඔබගේ විවාහ මංගල්‍යයේ ඔබ වග බලා ගන්න අවශ්‍යයි යේසුස් වහන්සේම සිටිනවා කියලා. And make sure every day of your marriage Jesus is there. ඒ වගේම ඔබ වග බලා ගන්න අවශ්‍යයි ඔබගේ විවාහයේ හැම දවසකම යේසුස් වහන්සේ සිටින බවට. And there was a crisis. අභියෝගයක් තිබුණා අර්බුදයක් තිබුණා ඒ වෙලාවේ. The wine had gone all everybody had drunk the wine there was no wine. මුද්‍රිත පානය ඉවර වෙලා තිබුණා. And they came to Jesus. Jesus වහන්සේ වෙතට ආවා. And said, "Look here, you know, the wine has run short. Can you do something?" ඉවරයි දැන් මොන හරි කරන්න කියලා කිව්වා. And you know the story. දන්නව නේද කතන්දරේ මොකක්ද උනේ? Jesus used the water that was their ceremonial washing of feet, dirty water. ඒ පාද සෝදන්නට තිබුණ ඒ අපවිත්‍ර වතුර පාවිච්චි කර Jesus වහන්සේ Jesus made it the most expensive most what do you call it the best wine yeah the most excellent wine just water into wine ඒ අපවිත්‍ර ජලය පාවිච්චි කරලා යේසුස් වහන්සේ ඒ ගුණාත්මකභාවයෙන් සුපිරි ඒ මුද්‍රිත පානය උන්වහන්සේ නිර්මාණය කළා something that was you know meant to be to wash feet he made it the best and the tastiest you know the most excellent e paada sodapu e apavitra de pavichchi kalla yesus wahanse ati visishta deyak eken eliyata gatta you know you might think my life is like that oba hitanna puluwa mage jeevitheth e aakarai kiyala I'm like you know people are using me to wash their feet manushya ma pavichchi karana ounge paada sodanna kiyala oba hitanna puluwa but do you know that Jesus can make your life the most expensive most honorable most valuable life ඔබ දන්නවද යේසුස් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතය මහත් ගෞරවණීය අති විශිෂ්ට ජීවිතයක් බවට පත් කරන්න sometimes your marriage may be like that water ඔබගේ විවාහයේ වතුර වගේ වෙන්නට පුළුවන් you say oh I'm married for so long my marriage is miserable මම විවාහ වෙලා ඉන්නවා මෙච්චර අවුරුදු ගාණක් මගේ විවාහය ගන්න දෙයක් නැහැ කියලා ඔබ හිතන්න පුළුවන්. But Jesus can make your marriage, you know, the most wonderful Amen. Marriage. Hallelujah. යේසුස් වහන්සේට පුළුවන් ඔබගේ විවාහය ඉතාමත් පුදුම සහගත අති විශිෂ්ට විවාහයක් කරන්න. This morning I want you to see something. ඔබ යම් දෙයක් දකින්න මේ උදෑසන. Hallelujah. Hallelujah. Don't just see what you see with your optical eyes. ඔබගේ පියවි ඇසෙන් දකි ඔබට පෙනෙන දේ දෙස පමණක් බලන්න එපා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. I want to give you three things. කාරණා තුනක් දෙන්න කැමතියි ඔබට. How you can make little more. ඒ කුඩා දේ විශාල කරන්නේ කෙසේද? Hallelujah. Are you interested to know? ඔබ දැනගන්න කැමතිද සබාව? Hallelujah. Hallelujah. With a little that you have. ඔබට තිබෙන කුඩා ප්‍රමාණයෙන්. You could change this world. You could change this world. වෙනස් කරන්න පුළුවන් මේ ලෝකය. Hallelujah. Hallelujah. With your ordinary life. ඔබගේ සාමාන්‍ය ජීවිතයෙන්. You can do extraordinary things. අතිවිශිෂ්ට දේ ඔබට කරන්නට පුළුවන්. It's possible. ඒක කළ හැකි. It's possible. ඒක කළ හැකි ඔබට. With Jesus it's possible. යේසුස් වහන්සේ සමග ඒක කළ හැකි ඔබට. Hallelujah. Hallelujah. Number 1. No පළවෙනි කාරණාව. What do you see? ඔබ දකින්නේ මොකක්ද? The first question is what do you see? ඔබ දකින්නේ කුමක්ද? What do you see that you have? ඔබට තිබෙන දේ ඔබ දකින්නේ කුමක්ද? What do you have? ඔබට කුමක්ද තිබෙන්නේ? You know one time the Lord was speaking, God was speaking to Moses. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරා එක්තරා දවසක. It's in Exodus chapter 4. නික්මයාම පොතේ 4 වන පරිච්ඡේදයේ. Or is it Exodus 2 වන පරිච්ඡේදයේ 4 වන පදයේ. Praise God. 4:2. Sorry, 4:2. Exodus 4:2. 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ. This God's and the Lord said unto him to Moses, what is that in thine hand? And he said, a rod. ස්වාමීන් වහන්සේ නුඹේ අතේ තිබෙන්නේ මොකක්දයි? ඔහුගෙන් ඇසුසේක සැරයටියක් යයි ඔහු කීවේය. Moses was about to go and meet the king of Egypt, the Pharaoh. පාරාව ගිහිල්ලා හම්බ වෙන්න මෝසස් සූදානම් වුණා. He was going to do something big now. විශාල දෙයක් කරන්නයි සූදානම් වුණේ. And the Lord is asking Moses an important question. මෝසස් ගෙන් දෙවියන් වහන්සේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් අහනවා. What do you have in your hand? ඔබගේ අතේ තිබෙන්නේ කුමක්ද? Moses could have said, "Oh, I don't have anything." මෝසස්ට කියන්න තිබුණා අතේ මුකුත් නැහැනේ කියලා. Because the rod was nothing special. මොකද ඒ සැරටිය විශේෂ දෙයක් උනේ නැහැ. But he said thank God he said I have a rod. දෙවියන් වහන්සේට ස්තුති වේවා සරටියක් හරි මගේ අතේ තියෙනවා කියලා කියන්නේ නැති. And I always say I have a rod also. I have rod. Hallelujah. සහෝදරයා ඉන්නවා අපට. Hallelujah. Hallelujah. And the Lord empowered that rod. And in that rod it became the rod of God. Hallelujah. දෙවියන් වහන්සේ ඒ සරටියට බලය ලබා දුන්නා එය දෙවියන් වහන්සේගේම සැරැටිය බවට පත් වුණා. The rod of Moses became the rod of God. Hallelujah. මෝසස්ගේ සැරැටිය දෙවියන් වහන්සේගේ සැරැටිය බවට පත් වුණා. Hallelujah. Hallelujah. The authority changed. The rod is a symbol of authority. ඒ ආධිපත්‍ය වෙනස් වුණා. එය සංකේතවත් කරන ආධිපත්‍ය. He was no longer under the authority of Moses. මෝසස්ගේ ආධිපත්‍ය යටතේ තවදුරටත් තිබුණේ නැහැ. He was no longer carrying the name of Moses. මෝසස්ගේ නම රැගෙන ගියේ නැහැ තවදුරට. He was carrying the authority of God. දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය රැගෙන ගියේ. Hallelujah. And we all know what Moses became. අපි දන්නවා හැමෝම මෝසස්ට මොකක්ද වුනේ කියලා. Hallelujah. Hallelujah. What do you have in your hand? ඔබගේ අතේ තිබෙන්නේ කුමක්ද? What do you have in your hand? ඔබගේ අතේ තිබෙන්නේ කුමක්ද? What do you have in your house? ඔබගේ නිවසේ තිබෙන්නේ කුමක්ද? What are the gifts that God has given to you? දෙවියන් වහන්සේ ඔබට දීලා ඇති දීමනා මොනවද? Are you saying I don't have anything? ඔබ කියනවද මට මුකුත් නැහැ කියලා? Are you a person who's always complaining? ඔබ නිතරම මැසිවිලි දොඩවන කෙනෙක්ද? Oh, are you saying yes, I have? නැත්නම් ඔබ කියනවද නැහැ මට තිබෙනවා? Lord, I have something. ඔව් ස්වාමීනි මට යම් දෙයක් තිබෙනවා. I have something and I want to give it to you. යම් දෙයක් මා තුල තිබෙනවා ස්වාමීනි ඔබ වෙනුවෙන් දෙන්නට. Hallelujah. Hallelujah. You have something, my brothers and sisters. සහෝදර සහෝදරියනිට ඔබට මොකක් යම් දෙයක් තිබෙනවා. And you have to see it. ඔබ ඒ දේ දකින්න අවශ්‍යයි. You have to see it with your eyes of faith. ඇදහිල්ලේ ඇස්වලින් ඔබ ඒ දේ දකින්නට අවශ්‍යයි. That God is able to turn that limited thing, the weak thing that you have, into something supernatural and powerful. ඒ ඔබට තිබෙන දුර්වල වූ ඒ සීමා සහිත දේ දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා සුභා උත්තරීතර විශාල දෙයක් උදෙසා හරවන්නට. God does not bless nothing. දෙවියන් වහන්සේ හිස් දෙයට ආශිර්වාද කරන්නේ නැහැ. God does not bless nothing. I think you didn't catch it. God blesses something that you have. දෙවියන් වහන්සේට බෑ හිස් දෙයකට ආශිර්වාද කරන්න. ඔබට ඇත්තේ කුමක්ද? ඒ දෙයටයි දෙවියන් වහන්සේට පුළුවන් ආශිර්වාදය ගෙන එන්නට. You look at Peter. ඔබ බලන්න පේත්‍රස් දෙහා. You know, Jesus went to the shore and saw Peter and he said, "I want to use your boat." යේසුස් වහන්සේ පේත්‍රස් ළඟට ගිහිල්ලා කිව්වා මම කැමතියි ඔබගේ ඔරුව පාවිච්චි කරන්න. Peter's boat became Jesus's platform. පේත්‍රස්ගේ බෝට්ටුව තමයි යේසුස් වහන්සේගේ ඒ ස්ටේජ් එක උනේ වේදිකාව උනේ. Hallelujah. That day Peter's life changed. Hallelujah. ඒ දවසේ පේත්‍රස්ගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා. Are you giving what you have to God to use it to make it his platform? ඔබ දෙවියන් වහන්සේට දෙනවද ඔබට සතු දේ උන්වහන්සේගේ වේදිකාව කරන්නට? Hallelujah. Hallelujah. What do you see? ඔබ දකින්නේ කුමක්ද? What do you see? ඔබ දකින්නේ කුමක්ද? There is a powerful spiritual principle. බලවත් ආත්මික ප්‍රතිපත්තියක් තිබෙනවා. What you see is so important. ඔබ දකින දේ ඉතාමත්ම වැදගත්. If you can see what you have, ඔබට ඇති දේ ඔබ දැක්කනම්, if you can see what you have, ඔබට ඇති දේ ඔබ දැක්කනම්, the way God sees it, දෙවියන් වහන්සේ දකින ආකාරයට, it will happen in your life. ඒ දේ ඔබගේ ජීවිතේ සිදු වෙනවාමයි. Don't see the little that you have and think I am seeing little. ඔබට ඇත්තේ කුඩා ප්‍රමාණය දෙස බලමින් ආ මට ඇත්තේ කුඩා ප්‍රමාණයක් කියලා ඔබ දකින්න එපා. Have you seen a seed? ඔබ බීජයක් දැකලා තිබෙනවද? Have you seen orange seed? ඔබ ඒ දොඩම් බීජයක් දැකලා තිබෙනවද? ඇටයක්, right? See what is in this when you see a seed, orange seed. What do you see? දොඩම් ඇටයක් ඔබ දැක්කම ඔබ මොනවද දකින්නේ? Can you see many more oranges? බොහෝ දොඩම්. Can you see orange trees? ඔබ බොහෝ දොඩම් ගෙඩි, දොඩම් ගස් ඒ ඇටයේ බීජය තුල දකින්නවද? Can you see orange grove? Is it grove? Grove. Grove. ඒ දොඩම් වත්තක් ඔබ දකින්නවද? If you can see it. ඔබ ඒ දේ දැක්කනම්. You can have it. ඔබට ඒ දේ ලබා ගන්නට පුළුවන්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. There is a principle of the seed. ඒ බීජයේ ප්‍රතිපත්තියක් තිබෙනවා. What you have is seed. ඔබට ඇති දේ බීජයක්. You don't need lot of seed to have a harvest. බොහෝ බීජ අවශ්‍ය නැහැ ඔබට අස්වැන්නක් නෙලා ගන්නට. In that seed is life. ඒ බීජය තුල ජීවනය තිබෙනවා. In that seed is a harvest. ඒ බීජය තුල අස්වැන්නක් තිබෙනවා. In that seed is increase. ඒ බීජය තුල වැඩිවීම තිබෙනවා. Hallelujah. Hallelujah. But the question is, can you see it? ප්‍රශ්නය තමයි ඔබ ඒ දේ දකින්නවද? Hallelujah. Hallelujah. If you can see it, you can have it. ඔබ ඒ දේ දැක්කනම් ඔබට ඒ දේ අත්පත් කරගන්නට පුළුවන්. You have a talent, you have a gift. ඔබට හැකියාවක් තිබෙනවා, දීමනාවක් තිබෙනවා. That is a seed God has given. ඒක බීජයක් ඔබට දෙවියන් වහන්සේ දීලා ඇතේ. Hallelujah. Hallelujah. Now put that seed to work. ඒ බීජය ඔබ ක්‍රියාවට දමන්න. Hallelujah. Hallelujah. Give that seed to God. Hallelujah. ඒ බීජය දෙවියන් වහන්සේට වපුරන්න ඔබ. Hallelujah. Mashantaba santar. I'm speaking to some people here this morning. මෙතන ඉන්න යම් සෙනගට මම කතා කරනවා. Hallelujah. No one can say I don't have anything. කිසිම කෙනෙකුට කියන්න බෑ මට මුකුත් නැහැ කියලා. Everything, even this morning when you got up. මේ උදෑසන පවා ඔබ අවදි වුණ විට. This day is a gift that God gave you. අද දවසේ දීමනාවක් දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ. Hallelujah. Hallelujah. You are living today. අද දවසේ ඔබ ජීවත් වෙනවා. That is a gift of God. ඒ දෙවියන් වහන්සේගේ දීමනාව. Don't say I don't have anything. ඔබ කියන්න එපා මට මුකුත් නැහැ කියලා. Hallelujah. Every day is a gift from God for you. හැම දවසකම ඔබට දෙවියන් වහන්සේගෙන් ලැබුණ දීමනාවක්. What do you do with your day? ඔබ ඒ දවස කරන කොටගෙන කුමක්ද කරන්නේ දවස උපයෝගී කරන්නේ? Do you see that day in that one day things can turn around for you? ඒ එක දවස තුල ඔබගේ ජීවිතය මුළුමනින්ම පරිවර්තනය වෙන්න පුළුවන්. One call is enough. For your life to turn around. එක දුරකතන ඇමතුමකින් ඔබගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. Hallelujah. Hallelujah. What do you see? ඔබ මොකද්ද දකින්නේ? Tell the next person what do you see? එහා පැත්තේ ඉන්න කෙනාගෙන් අහන්න මොනවද ඔබ දකින්නේ? Hallelujah. Hallelujah. Glory to God. මහිමේ වේවා දෙවියන් වහන්සේට. God is so gracious. දෙවියන් වහන්සේ කරුණාවන්තයි. He has given us so much. කොපමණ දේ අපට දීලා තිබෙනවද දෙවියන් වහන්සේ? Number 2. Number 1 is what do you see? Number 2. පළවෙනි කාරණාව ඔබ දකින්නේ. Are you thankful to God for what you have? ඔබට දෙවෙනි කාරණාව ඔබට සතු දේ පිළිබඳව ඔබ ස්තුතිවන්තද දෙවියන් වහන්සේට? If you want to see more in your life, ඔබගේ ජීවිතේ වැඩි ප්‍රමාණයක් ඔබ දකින්න නම්, you must learn to be grateful and thankful to what you have now. ඔබට දැනටමත් ඇති දේ උදෙසා ඔබ ස්තුතිවන්ත වෙන්න ඉගෙන ගන්න අවශ්‍යයි. The Bible says do not despise the small beginnings. බයිබලයේ කියනවා ඒ කුඩා ආරම්භයන් සුළු කරන්නට එපා. If somebody said Pastor Roshan you must share the history of this church and your history to the people because not many people know. යම් කෙනෙක් කිව්වා මට Pastor Roshan ඔබ ඔබගේ ජීවිතය සේවයේ ඉතිහාසයත් සභාවේ ඉතිහාසයත් බෙදා ගන්න අවශ්‍යයි මොකද බොහෝ සෙනඟ දන්නේ නැහැ සභාවේ ඉතිහාසය ගැන. A lot of people come here and say wow this is a big church. Oh what are they doing so much big? Maybe they are having lot of money. බොහෝ අය මෙතෙන්ට ඇවිල්ලා කියනවා ලස්සන. Many people don't know how it was started. ලස්සන ගොඩනැගිල්ලක් නේද මේක තවත් ලොකු ගොඩනැගිල්ලක් හදනවා ආය කියන්නේ මේගොල්ලන්ට ගොඩක් සල්ලි ඇති නේද කියලා මිනිස්සු ඇවිල්ලා දැන් එන අය හිතන්න පුළුවන් නමුත් ගොඩක් අය දන්නේ නැහැ කොහොමද කුමක්ද මෙහි සියල්ලෙහි ආරම්භය කියලා you know Melanie my niece maybe I think she remembers some things Renuka you know when we our first building was not that maduwa even before that we had just 4 poles and a broken asbestos sheets apata e maduwata yanna kalin apata tibune kanu hatarukui kadichcha asbestos sheets daapu wahala but we with all our hearts we worship the lord mulu hadawathinma deviyan wahanseeta namaskara kara arima to build that we spent 23,000 මට මතකයි ඒක හදන්නත් 23000ක් අපි ඒ දවස්වල වියදම් කළා. We didn't want to waste money so we went to Maharagama and bought you know damaged asbestos sheets. මහරගමට ගිහිල්ලා ඒ කැඩිච්ච asbestos sheet රැගෙන ඇවිල්ලා තමයි ඒ මඩු ඒක ගැහුවේ අපි. But it was not by might it was not by power it was by my spirit. නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙනයි මේ සියල්ල කරේ. There was no instruments I had a tambourine. කිසිම වාදක බාන්ද තිබුණේ නැහැ ටැම්බරින් එකක් තමයි I wish I could show you the photographs I was playing the tambourine and singing and leading worship ඒ ටැම්බරින් එක තමයි වාදනය කරේ මම තමයි නමස්කාරය මෙහෙව්වේ පාස්ටර් රොෂාන් But the Lord increased that Amen නමුත් දෙවියන් වහන්සේම එය විශාල කරා Hallelujah Amen And this is what the Holy Spirit can do in your life. Shudatmanan wahanseeta kala hakke me deyai obage jeevithaye. I'm sharing this because this is a testimony and it will work in your life. Meka thamai sakshya man meka beda gannawa me de obage jeevitheth kriya karavi. The Bible says give thanks in all circumstances. Bible ekena sielu vaatavaranayan tul stuti denna. In all circumstances. Sielu vaatavaranayan wala api stuti denna. In hardship. අමාරු අවස්ථාවලදී I remember those days when Sunday comes I'm afraid to go to church මට මතකයි ඒ දවස්වල ඉරිදා දවස පැමිණෙනකොට මම සභාවට එන්න බයයි because there were so many threats on my life මන්ද මගේ ජීවිතයට බොහෝ තර්ජන තිබුණා for me to come to church you know I had to you know I was young then also I didn't care about them but I was really afraid to come to church මම තරුණයෙක්ව හිටියා වැඩි බය වුණේ නැහැ බෑ Because mobs came here and said we will kill you if you don't stop this in 2 weeks time. මම බය වුණේ නැහැ නමුත් මට අභියෝගයක් වුණා සභාවට පැමිණීම මට තර්ජනය කළා කිව්වා සති දෙකකින් මේක නැවැත්ුවේ නැත්නම් මරන්න යනවා කියලා පාස්ටර්ව. But the Bible says give thanks in all circumstances. නමුත් බයිබලයේ කියන දෙවියන් වහන්සේට స్తుති දෙන්න සියලු වාතාවරණයක්. You know sometimes Christians can give thanks only when things are going well. සමහර අවස්ථාවන් වල කිතුනුවන් స్తుති දෙන්නේ සියලු දේ යහපතට සිදු වෙනකොට පමණයි. But the Bible says give thanks in all for this is the will of God. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි සියලු වාතාවරණයන් තුල స్తుති දීමයි. When you give thanks you're acknowledging God is in control of your life. අපි స్తుති දෙනකොට ඒකෙන් අපි ඒත්තු ගන්නවා දෙවියන් වහන්සේ මාගේ ජීවිතය මුළුමනින්ම පාලනය කරන බව. You may not have a lot. You may have a lot of challenges. විශාල ප්‍රමාණයක් නොතිබෙන්න පුළුවන්, බොහෝ අභියෝග තිබෙන්න පුළුවන්. But look for what you can give thanks. ඔබ බලන්න මොන හේතුවක් නිසා ඔබට స్తుති දෙන්න පුළුවන්ද? If you look around there's lot of things that we can give thanks to. ඔබ වටපිට බැලුවොත් බොහෝ කාරණා උදෙසා පුළුවන් වේවි స్తుති දෙන්න. In your marriage give thanks. ඔබගේ විවාහයේ දෙවියන් වහන්සේට స్తుති දෙන්න. Don't look for the faults of your husband, your wife. ඔබගේ ස්වාමි පුරුෂයාගේ භාර්යාවේ භාර්යාවගේ ඔබ වැරදි හොය හොය ඉන්න එපා. You're looking for magnifying glasses. මොනවාද මේ වැරදි? අත්කාශ වලින් බලනවා මොනවාද වැරදි හොයන්න පුළුවන් කියලා. But there's so many nice things. නමුත් යහපත් දේවල් බොහෝමයක් තිබෙනවා. And you're not giving thanks. ඉසුති දෙන්නේ නැහැ යහපත් දේවල් වලට. At least if you can't thank your wife and husband, thank God. ස්වාමි පුරුෂයාට භාර්යාවට స్తుති දෙන්න බැරි නම් අඩු ගානේ දෙවියන් වහන්සේට හරි ඔබ స్తుති දෙන්න අවශ්‍යයි. It is the will of God. මන්දය දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා. I tell you husband's wife if you learn to appreciate your wife husband 95% of your problems will be solved. ඔ මම ස්වාමි පුරුෂයන්ට භාර්යාවන්ට ඔබට ධෛර්යමත් කරන්න කැමති ඔබ දෙදිනට ස්තුති දුන්නා නම් 95%ක් ඔබගේ සියලු ප්‍රශ්න විසඳෙන්නට යනවා. Hallelujah. You don't need 3 days marriage seminar. You know, දවස් 3ක විවාහ සම්මන්ත්‍රණ ඔබට අවශ්‍ය නැහැ. How to take flowers, how to give chocolate, you know. මල් දෙන්නේ කොහමද, චොක්ලට් දෙන්නේ කොහමද කියලා අවශ්‍ය නැහැ ඔබට දැනගන්න. ඔබේ ඔළුව give thanks. මොලේ පාවිච්චි කරලා සුති දුන්නා නම් ඔක්කොම හරියයි. Hallelujah. Praise the Lord. Hallelujah. You saved me on that. Thank you. Glory to Jesus. Glory to Jesus. Learn to give thanks. ස්තුති දෙන්න ඉගෙන ගන්න. Give thanks. ස්තුති දෙන්න ඉගෙන ගන්න. Give thanks for everything God has given you. දෙවියන් වහන්සේ දීලා ඇති හැම දෙයක් ගැනම ස්තුති දෙන්න. The Bible says, you see, when we give thanks, අපි ස්තුති දෙනකොට, I don't know how you say it in Sinhala, your gratitude is your altitude. Okay, I think I just changed. Your gratitude, ඔබගේ ස්තුතිවන්ත භාවය, is your attitude. When you have a great attitude of gratitude, okay, I got it now. ස්තුතිවන්ත හදවතක් ඇතිකොට, then your life will have a attitude, altitude. ඔබට ඔබගේ ජීවිතයේ උසස් වීමක් ඔබ ලබાવી. Did you catch it? Let me repeat it. When you have an attitude of gratitude, ඔබ ස්තුතිවන්ත හදවතකින් ක්‍රියා කරන විට, your life will always go higher. ඔබගේ ජීවිතය නිරන්තරයෙන්ම ඉහළට යනවාමයි. Your altitude cannot be limited. ඔබගේ උසස් වීම සීමා වෙන්නේ නැහැ. Hallelujah. You know, I was reading an article, one of the biggest business companies in the world. විශාලම ව්‍යාපාර සංවිධානයක මම කියෙව්වා ලියවීම. This man is saying, when I choose employees, මම ඒ සංවිධානයේ වැඩ කරන්න සේවකයන් තෝරා ගන්නකොට, I don't choose by their education or their experience. අධ්‍යාපන සුදුසුකම්වත් නැත්නම් අත්දැකීම්වත් අනුව නෙමෙයි තෝරා ගන්නේ. I choose them by their attitude. ඔවුන්ගේ ආකල්ප අනුවයි කිව්වා මම තෝරගන්නේ. Wow. You know, your attitude, ඔබගේ ආකල්පය, is the one that take your life higher. කරන කොටගෙන තමයි ඔබගේ උසස් වීම, ඔබගේ ඉහළට යෑම තීරණය වෙන්නේ. And always have an attitude of gratitude. නිරන්තරයෙන්ම ඔබ ස්තුතිවන්ත ආකල්පයක් ඇති කරගෙන සිටින්න. Hallelujah. Be thankful to God. ස්තුතිවන්ත වෙන්න දෙවියන් වහන්සේට. Be thankful to one another. එකිනෙකට ස්තුතිවන්ත වෙන්න. Don't take people for granted. සුළු කරන්න එපා ඔබවට ඉන්න සෙනඟ. When you come to church, ඔබ සභාවට ආවහම, be thankful. ඔබ ස්තුතිවන්ත වෙන්න. So many people are preparing to make this place a nice place for you. මේ දේව මෙහෙය සාර්ථක කරන්න, අලංකාර කරන්න බොහෝ දෙනා වෙහෙස වෙලා වැඩ කරනවා. The worship team works so hard to, you know, this morning worship was so glorious. ඉතාමත්ම මහිමාන්විත නමස්කාර කාලයක් අපි ගත කරා. It doesn't just happen like that. නිකන් ඉබේ සිදුවෙන දේවල් නෙවෙයි මේ. People are working hard, putting commitment to that. බොහෝ කැපවීමෙන් මිනිස්සුන් වැඩ කරලා තිබෙනවා මේ දේ කරන්න. When was the last time you went to the worship team and said thank you? You know, your worship is excellent. I want to appreciate. කවද දවසන දවස ඔබ ගිහිල්ලා නමස්කාර කණ්ඩයමට ස්තුති කළා කිව්වේ ස්තුති ඔබගේ නමස්කාරය අලංකාරයි කියලා. Oh, you're saying today the drummer was banging too loud. නැත්තම් ඔබ කියනවාද ඒ ඩ්‍රම හයියෙන් ගැහුවා වැඩි අද දවසේ. I don't know what's happening. මොනව වෙනවද දන්නේ නැහැ. I don't know melo deyak. You know, when was the time you tried to make something happen and improve in the church? මොකක්ද ඔබ අවසාන දවසේ ඔබ යම් දෙයක් සිදු වෙන්න වග බලාගෙන සංවර්ධනය නැත්තම් දියුණුව කරා මොනවද කරේ ඔබ සභාවේ? Hallelujah. When you have that attitude, ඔබට ආකල්පය තිබෙනකොට, you can do much more. ඔබට වඩා විශාල දෙයක් කරන්නට පුළුවන්. Hallelujah. We have a great church. Hallelujah. අපට අනර්ග සභාවක් තියෙනවා. Tell the next person we have a great church. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න අපට අනර්ග සභාවක් තියෙනවා. Hallelujah. Hallelujah. You know, put on the Facebook we have a great church. Facebook එකේ දමන්න අපිට අනර්ග සභාවක් තියෙනවා. Hallelujah. If you have a great church, tell everybody. හැමෝන්ටම කියන්න ඔබට අනර්ග සභාවක් තිබෙනවා නං. We have a great God. අපට පුදුම වූ අනර්ග වූ දෙවි කෙනෙක් ඉන්නවා. And the church is the body of Christ. Sabava Christus wahansege sharirayai. You love God. Api deviyan wahanseta prema karano. And you be loyal to the church. Obage sabavata oba ලැදිවෙන්න. You see, don't say I love God but church, you know, if possible I'll be. ඔබ සභාවට විශ්වාසවන්ත වෙන්න අවශ්‍යයි. ඔබ කියනවා මම දෙවියන් වහන්සේට නම් ප්‍රේම කරනවා. නමුත් සභාවට You see, church and Jesus cannot be separated. සභාවත් යේසුස් වහන්සේවත් වෙන් කරන්න බෑ අපිට. You remember when Jesus met Paul? ඔබට මතකද යේසුස් වහන්සේට සාවුල්ව හම්බුනහම? He said, "Saul, Saul, why are you persecuting the church?" Did he say that? "Saul, Saul, ඔබ ඇයි මට ඇයි සභාවට පීඩා කරන්නේ?" එහෙමද කිව්වේ? Did he say? He said, "Why are you persecuting me?" යේසුස් වහන්සේ කිව්වේ, "ඔබ ඇයි මට පීඩා කරන්නේ?" Saul was not persecuting Jesus. Saul was persecuting the church. Saul peeda kare Jesus wahansayata nevey sabawatai peeda kare. When you are loyal to the church, you are loyal to Jesus Christ. Oba sabawata viswasawanta wenakota oba Jesus Christus wahansayatai viswasawanta wenney. Hallelujah. Because the church is the body of Christ. Manda sabawa Christus wahansayage sharire nisa. And you are a member of the church. Oba tamai sabawa samajikaya. And you are a member of the body. Oba e sharire samajikaya. And we are connected to each other. We are one body. Hallelujah. අපි එකිනෙක කෙනාට සම්බන්ධයි. අපි එක ශරීරයක්. Hallelujah. Hallelujah. And we cannot be offended with our brothers and sisters. අපේ සහෝදර සහෝදරියන් එක්ක බාධා වෙන්නට බෑ අපිට. If we know Jesus. අපි යේසුස් වහන්සේව දන්නවා. This morning my Facebook has if you know Jesus, you will fear to be offended with anybody. Hallelujah. ඔබ යේසුස් වහන්සේව දන්න කෙනෙක් නම් ඔබ එකිනෙක කෙනා සමග බාධා වීමට බිය වෙනවා. In this church that we have no offense with anybody. මේ සභාවේ කිසිම කෙනෙක් අනිත් අය සමග බාධා වෙන්නේ නැහැ. I have no offense with any one of you. If you feel that I am offended, come and talk to me. මට කිසිම කෙනෙක් එක්ක බාධාවක් නැහැ. ඔබ හිතනවා නම් මම බාධා වෙලා ඉන්නවා කියලා ඔබත් සමග ඇවිල්ලා මට කතා කරන්න. And that's why many people are coming back. Those who left the church, they are coming back. සභාව අත්හැරලා ගියපු අය පවා දැන් එනවා ඉතා ඉක්මනින් සභාවට. Hallelujah. Praise God. ප්‍රශංසා වේ. Praise God. Yes, give a clap. Let's go. Yay! Glory. Glory! මහිමය. I think my time has exceeded. We will continue from next week, okay? ඊළඟ සතියේ දේශනාව විතරට සහන්න පුළුවන්. This thing is there. See, these days everything, all the resources we are using for the building. අපි මේ දවස්වල සියලු අපේ තිබෙන වත්කම් පාවිච්චි කරනවා ගොඩනැගිල්ල උදෙසා. Because this building is for the glory of God. මන්ද මේ ගොඩනැගිල්ල දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා නිසා. Listen to this. Don't it's not finished. Meeting is not finished. Don't stop. See, listen to this. In this building we are going to demonstrate to the church in Sri Lanka. මේ ගොඩනැගිල්ල තුලින් අපි ප්‍රකාශ කරන්නට යනවා ලාංකික සභාවට that we can do big things for God අපට දෙවියන් වහන්සේ කෙරෙහි විශාල දේ කරන්නට පුළුවන් without hand out from you know from the western church බටහිර රටවල් වල උපකාරයකින් තොරව hallelujah are you listening to me මට හොඳට අහන්න a lot of people think that if we want to do big things for God America must help us Europe must help us or South Korea at least South Korea must help us the rich countries have to help බොහෝ අය හිතනවා දෙවියන් වහන්සේ උදෙසා විශාල දේ කරන්න නම් ඇමරිකාව නැත්නම් යුරෝපය නැත්නම් දකුණු කොරියාව මේ ධනවත් රටවල් උපකාර කරන්න අවශ්‍යයි කියලා. But do you know that we are rich in Christ Jesus? ඔබ දන්නවද අපි ක්‍රිස්තුස් යහන්සේ යේසුස් වහන්සේ තුල පොහොසත් බව? That little boy ඒ කුඩා දරුවා when he brought his lunch ඒ දවල් ආහාරය රැගෙන ආවිට that was enough ඒ සෑහුණා to feed 5000 and more 5000කට වඩා සෙනගකට කන්න දෙන්නට Jesus took it and gave thanks Jesus වහන්සේ ඒ දේ රැගෙන స్తుති දුන්නා and it multiplied ඒ ප්‍රගුණ වුණා hallelujah your pledges when you give a pledge ඔබ පංගුකාරීත්වයක් දෙන විට that is like the little boy's lunch ඒ කුඩා දරුවගේ ආහාර වේල වගේ hallelujah hallelujah when we take it to God and say thank you දෙවියන් වහන්සේ වෙතට ගෙනහිල්ලා స్తుති කියලා කියනකොට it will multiply ඒ ප්‍රගුණ වෙන්නට යනවා hallelujah hallelujah to finish his building we need 60 million මේ ගොඩනැගිල්ල අවසන් කරන්නට අපිට මිලියන 60ක් අවශ්‍යයි 60 million is a lot of money ඒ විශාල මුදල් ප්‍රමාණයක් but we have it already නමුත් දැනටමත් අපිට ඒ දේ තිබිලා ඉවරයි because the little මන්ද අපට ඇති ඒ කුඩා ප්‍රමාණය will be multiplied ප්‍රගුණත්වයට එන නිසා hallelujah hallelujah that little boy ඒ කුඩා දරුවා listen to this the little boy didn't bring a part of his lunch he gave his whole lunch ඒ කුඩා දරුවා ඔහුගේ ආහාර වේලෙන් කොටසක් පමණක් දුන්නේ නැහැ have you thought about that මුළු ආහාර වේලම තමයි දුන්නේ යේසුස් වහන්සේට when you bring everything that you have for god ඔබට ඇති මුළු දෙම දෙවියන් වහන්සේට ගෙනාවහම that's when the supernatural is released එවිට සුභා උත්තරීතර තලය ඔබට නිදහස් වෙනවා I don't know what happened to this boy මන් දන්නේ මොනවද මේ කුඩා දරුවට when I go to heaven I'm interested what he did මම ස්වර්ගයට ගියහම මම බලන්න යනවා මොනවද මේ දරුවට උනේ I'm sure he was in the book of acts hallelujah මම හිතනවා ඒ ක්‍රියාපතේ ඔහු ඉන්නේ නැති because this was an extraordinary boy මන්ද මේ අතිවිශිෂ්ට පුතෙක් වුණ නිසා I didn't say he came with his family මුළු පවුලම එක්කවා කියලා එතන සඳහන් වෙනවා what was the little boy doing at a jesus meeting යේසුස් වහන්සේගේ රැස්වීමක කුඩා කොල්ලෙක් මොනවද කරේ කියලා මම like rachel sitting here hallelujah rachel මෙතන ඉන්නා වගේ hallelujah His name was not mentioned. ඔහුගේ නම සඳහන් වෙලා තිබුණේ නැහැ. But everyone knows that there was a little boy. නමුත් හැමෝම කෙනෙක්ම දන්නවා එතන කුඩා පුතෙක් හිටියා කියලා. Hallelujah. Hallelujah. You know this church has many little boys like that and girls. මේ සභාවේ බොහෝ ඒ වගේ කුඩා දියණියන් පුතාලා සිටිනවා. They may not look very significant. ඔවුන් විශිෂ්ට ලෙස නොපෙනුනත් but their attitude is only akalpe deviyan wahanse dakinawa hallelujah hallelujah I think you heard this message now obata paniwide ahuna da and you received it oba laba gatta shall we stand api sielu denama nagi sitimu the little can be multiplied ekuda pramanaya deviyan wahanseta puluwan pragunatwayata genen hallelujah